ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දම්සා ධම්මස්සවේන කාලෝ අයං බදම්සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේනේ වික්ඛේ රෝගා කපනේ දේ කායිකෝච රෝගෝ සයිකෝච රෝගෝ සදහතුනි දෙතුනි කිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම හරිම අධ්‍යාත්මිකයි. ඇතැම් පැහැදිලි කිරීම සාමාන්‍ය සමාජයට විශ්මයජනකයි. ඒක තමයි දැක්ම. උන්වහන්සේලා සතු දැක්ම තිබෙනවා. ඒ දැක්ම ඇසට පේන දැක්මක් නොයි නොනින් දැක්ම දෙයක්. මොනින් දැකීම තුළ උන්වහන්සේලාට මේ සමාජයේ දුකටපත් වෙන හැටි. ඒ දුකටපත් වීමත් මිනිසුන් විසින් කරගන්නා වැරදි මනමින් අප්‍රත්‍යක්ෂ ඥානයකින් වැටහී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේලාට අවශ්‍ය වුණේ මේ මිනිස් වර්ගය හැකිතාක් දුක් වලින් අවම කරගන්න. ඒ සඳහා ධර්මය නම් වූ කරුණ උපරිමාසයෙන් දේශනා වෙන්නේ අවසන් වශයෙන්. ඊට මෙහායිනුත් මිනිස් ක්‍රියාකාරකම් තුළ මිනිසා සැපවත් වෙන ආකාරය හා දුකටපත් වෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. මිනිසා ඒ දුක්ඛාගත ස්වභාවයන්ගෙන් අත මෙදෙන නම් ඒ යම් යම් මිනිස් ක්‍රියාකාරකම් වල අපහැරීමක් පාලනය අවශ්‍ය වෙන බව උන්වහන්සේලාගේ මනකට ඇතුළත් වෙනවා. ඒ මිනිස් සමාජ සඳහා ඉදාටත් වඩා සමහර විට අදට අදාළයි කියලා මම හිතෙනවා. අදටත් වඩා ඉදිරියටත් තියෙනවා. අවාසනාව මේ ගැඹුරු ඉගැන්වීම් පිළිබඳව ඇතමෙක් අවධානය යොමු කරන්නේ නැහැ. සැලකිලිමත් තමයි නැහැ. ඇසුවත් ඒක ඇසු අනිත් කණෙන් පිට කරලා වෙනවා. ඒක ධාරණය කරගෙන ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ධර්මනේ ඇසීමෙන් පමණක් නතර වෙන එකක් තියෙනවා. ඇසීමෙන් සම්යම් කරුණ තේරුම් අරගෙන අනතුරු ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් ජීවිතයට එකතු කරගන්නවා. එහෙමයි මේ ජීවිතය පිරිතුන් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පිළිබඳ කරුණ ඇතුළත් ධර්මදේශනාවක් කිරීම අරමුණු කරගෙනයි මා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙනා වූ රෝග නම් වූ සූත්‍රයේ මාතෘකා පාඨය දැක්කේ. මේ මාතෘකා පාඨයෙන් පල්හැ කොටස වෙනත් ආකාරයේ දේශනාවක්. නමුත් මට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි. මේ සමාධිය හැමදෙනාටම අවශ්‍ය. මේ රෝග දෙක පිළිබඳව කතා කරන්න. ඒ මේ රෝග දෙකක් තියෙනවා කියන එක පිළිබඳව මට හමු වුණ තැන මෙතනයි. ඒ නිසා මේ මාතෘකා පාඨය වශයෙන් ගත්තේ. ඉතින් මෙහාට බොහෝ තොරතුරු සමාජ අධ්‍යක්ෂක මාස්ටරේ සමාජයේ සිද්ධ වෙන දේවල් ආස්තරෙන් තමයි ඔබ දන්නේ සහ මා දන්නේ මා පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. කොහොමද මේ බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම? මහණෙනි මේ රෝග જાති දෙකක් තියෙනවා. රෝග වර්ග දෙකයි තියෙනවා. කායික රෝග සහ චෛතසික රෝග. කය ලෙඩ සහ සිත ලෙඩ කියන්න පුළුවන්. එතකොට මේක මේ දෙආකාරයෙන් පැහැදිලි කිරීමයි අද මගේ බලාපොරොත්තුව. උන්වහන්සේ කායික රෝග පිළිබඳව කතා දේශනා කරමින් මෙසේ වදාරනවා. දිස්සන්ති වික්‍රේ සත්තා කායික රෝගේන ඒකම්පි වස්සම් පටිච්චමානා. අනේ සමහර අය කායික රෝගයේ නිදලා වසරක් ඉන්නවා දකින්න පුළුවන් වසරක් තමයි. දේපි පස්සානි දසපි වස්සානි අම පැහැදිලි කරන උන්වහන්සේ අන්තිමට වස්ස සතානි සතම්පි කියලා කියනවා. ඒ කායික වශයෙන් රෝගී නොවි අවුරුද්දක් දෙකක් 10ක් 15ක් 20ක් 25ක් වශයෙන් ඇතනිකුත සියලු දෙනාටම නෙමෙයි ඉන්නට පුළුවන් කියලා ආදාරකෝ. එහෙම වදාන උන්වහන්සේ චෛතසික රෝග පිළිබඳව වදාරන්නේ වෙනත් අදහසක්. තෙවික්‍රේ සත්ත දුර්ලභෝ ලෝකස්මින් ඒ චෛතසික කියන රෝගේන මුහුත්තම්පි ආරෝග්‍යම් ප්‍රතිජානාති ප්‍රතිජානම් එන්තුක්තිය. එතුමාට මහණනි චෛතසික රෝගයෙන් පෙළෙන්නේ නැතුව මොහොතක්වත් ඉන්න අය මේ සමාජයේ ඉන්නවා කියන්න බෑ. අගත වචනයක් කියනවා අන්‍යත්‍ර සීනාසවාහි. එකෙන් පෙන්නන්නේ සීනාසව කියන්නේ ආශ්‍රව නැති කරපු අය. බුදුන් නැත්තර රහතුන් හැර අනිකුත් හැම දෙනාම චෛතසික රෝගවලින් පෙළෙනවායි. අපි පිළිබඳව කතා කරන්නේ අගට. අපි මේ කාලය බෙදාගෙන මේ කාරණාව පැහැදිලි කරගන්න බලමු. එතකොට මේ ධර්මදේශනාවේ අගට මගෙන් ඔබ බලාපොරොත්තු වෙන කරුණු පැහැදිලි වෙනවා. නමුත් මුල කොටසත් ඔබටත් අදාළයි, මේ සමාජයටත් අදාළයි. ඒ නිසා ඉවසීමෙන් සවන් දෙන්න මේ කරුණු දැනගැනීමට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ගැන කතා කරනකොට මේ රෝග පිළිබඳව කතා කරපු අවස්ථා කීපයක් හොයාගන්න පුළුවන් අපිට. ආරෝග්‍ය පරම ලාභ ධම්මපදයෙන් සඳහන් කරනවා. ලබන්න පුළුවන් ලොකුම ලාභයක් තමයි නිරෝගී බව කියන එක. ජාතක පොතෙන් ගන්න පුළුවන් අටස්ස ద్వාර ජාතකයේ තියෙන ආරෝග්‍ය නිච්චේ තරමංච ලාභං අරාදා තමයි. දියුණුවේ දොරටු අටස්ස ద్వාර කියලා කියන්නේ. දියුණුවේ දොරටු අතල මේ නිරෝගී බව ලබන්න පුළුවන් ලාභයක් කියලා. එතකොට උන්වහන්සේ අගයක් වටිනාකමක් දීලා තිනවා නිරෝගී බව පිළිබඳව. ඒ විතරක් නෙමෙයි රෝග පිළිබඳව උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා. කාය පිළිබඳව කතා කිරීමේදී ඒකේ තියෙන ආදීනව යටතේදී ආබාධ කියන යටතේ නැත්නම් චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ කියලා වශයෙන් මේවත් කොටසක් වෙන්නනවා. ආබාධ කියන වචන යටතේ පිත් සමුත්තාන, වාත සමුත්තාන, පිම්ම සමුත්තාන, වාත පිත්යෙන් නිසා හට ගන්නා වූ ආබාධ තත්ත්වයන්, ඒ වගේම උත්තර පරිණාම ජාති පරිවර්තන නිසා, විසුම පරිහාර ජා, නොබිලපේ ආහාර නිසා, පෝපක්කමිකා, තමන් විසින් කරන්නා වූ වැරදි ජීවන උපායන් නිසා, ආදි වශයෙන් කර්ම විපාකද. එහෙම ආබාධ නැහැ කියලා දේශනා කරන්නේ. නමුත් අපි මේ ආබාධ වලට හේතු හොයන්නේ. අනේ එතන අපට මේ ආබාධ අවම කර ගන්නට ආබාධ හට ගන්නා වූ හේතු පිළිබඳ කතා කිරීම වටිනවා. දැන් බලන්න කායික රෝග කියන වචනේ යටතේ වෛද්‍යවරුන්ටත් අද එහෙම කායික රෝග බක් හොයන්න බැරි දේවල් ඇති වෙලා තියෙන ප්‍රතිකාර කරන්න බැලා තියෙන රෝගී තත්ත්වයන් නම් මහ විශාල ගැටලුවක් මේ සමාජයේ පවතින. මේ පිළිබඳව අපි එක පැත්තකින් කතා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම දෙයක්. සයෝරෝගෝ පුරේ ආසුම් ඉච්ඡාන අනසනං ජරා පසූනංක සමාරම්භෝ අත්තානව පත්තා නෞති මාගම. මේ සුත්තනිපාතේ බ්‍රාහ්මණ ධම්ම සූත්‍රයේ තියෙන ගාථාවක් මම ගත්තා. ඒක බුදුන් වහන්සේ පැහැදිලි කරන කරුණ තිරෙන්නේ උන්වහන්සේගේ සමය සිටියා වූ බමුණන් උන්වහන්සේ වෙත ඇවිදින් පෙර බමුණන් කොහොමද සිටියේ කියලා දේශනා කරන්න කියලා. එතකොට එතන බමුණු කියන අර ආධිපත්‍යයට තියෙන එක නෙමෙයි බ්‍රාහ්මණ කියන පිළිසු චරිතය ඇති අයගේ ධර්මතාවයන් තමයි මේ බ්‍රාහ්මණ ධර්ම කියලා දේශනා කරන්නේ. එතෙන් තමයි මෙන්න මේ මම පෙන්නපු ගාථාව තියෙන්නේ. පෙර මිනිස්සුන්ට තිබුණයි කියලා තියෙන රෝග තුනයි කියලා තියෙනවා. තයෝ රෝගෝ පුරයාසං. ඉච්ඡා. ඒක ආසාව කමෙත් ආසාවන් පිළිබඳ රෝගේ කුසගින් නානසන අනිත් එක ජරාවට ගිරායාම. ජරා කියන්නේ කැත කියන එකද නේ ගිරායාම. හැම දිනකටම ජීවිත අවසානයේදී අර විදි කියලා කායික සත්වේ නොත එහෙම ගිරායාමකට පත් වෙනවා. ඊට පස්සේ අතනුවක් රෝග ඇති වුණයි කියලා කියනවා. අන්න අපිට හොඳ තැනක් හම්බ වෙනවා. මේ රෝග තුන අටානුවක් බවට පත්ුනේ කුමක් නිසාද කියලා උන්වහන්සේ අදාරණ කොට කියනවා. පසූනංක සමාරම්භෝ පසු වදය. පසු වදය කියන්නේ ගවයින් ඝාතනය කිරීම. මෙන්න මෙතන අපට ගවයින් ප්‍රමුඛතාවයට දෙන්න වෙනවා අපට. නමුත් අනෙක් ප්‍රයත්න පිළිබඳවත් ඒක තේරුම් ගන්න වෙනවා. දේවතන්ට දානවා නෙමෙයි. එතකොට පසු සම්පත අපි අද කතා කරනවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද තේරුම් ගන්න වෙන්නේ. උන්වහන්සේ පැහැදිලි කරලා අදාළනවා යත මාතා පිතා භ්‍රාතා අන්‍යා පිත ඥාතක ගාවෝනෝ පරම මිත්තා යාසු ජායන්ති ඕසදා. බලන්න මොකද කියන්නේ. යම්මාකාරයේදී මව පියා සහෝදරයා වෙනත් ඥාති ඥාතියෙක් වගේ මේ ගවයා අපේ පරම මිත්‍රේ මොකක් නිසාද? යාසු ජායන්ති ඖෂධ. මේ ගවයා තුළ ඖෂධ හට ගන්නවා. ඔබ දන්නවානේ කිරි දී කිරි වෙනරු විතල් මවරු කියන පස් ගෝ රසය කොහෙන්ද හට ගන්න කියලා. එහෙනම් අපට බෙහෙත් දෙන එද මහත්තයා අම්ම තාත්තා වගේම මිත්‍රයෙක් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගේ මේ ගවයා පිළිබඳව ඇගැයීම. ඒ වගේම තව පැහැදිලි කරව ගන්නවා. අන්නදා බලදා චේත වන්නදා සුඛ දායකත ඒතමත්තම් ඒතමත්තම් වසඤ්ඤත්වා නාසු ගවෝ හනින් සුති. ආහාර බලය වර්ණය සැපේ ආදී මේ දේවල් මේ අසු සම්පත අපට ලබා දෙනවා. මේ විශේෂයෙන් දැනගත්තේ බමුණ කියලා කතා කරන පෙර බ්‍රාහ්මණය බුද්ධ කාලීන අපිරිසිදු වෙන බමුණ නෙවෙයි. මොකද කරයි කියලා කියන්නේ නාසු ගාව හනින් සුති. ඔවුන් ගවයින් ඝාතනය කරන්නේ. බලන්න ගවයා එතකොට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ගවයා මිතුරෙක් විදියට. ගවයා ඖෂධ සපයන කෙනෙක් විදියට. දැන් අර පිත්‍රද්‍රෝහි නොවීම කියන සූත්‍රේ යෝ මිත්තානම් නදූපති යමෙක් මිත්‍රාන්ට ද්‍රෝහි නොවන්නේ නම් ලැබෙන යහපත් විපාකයි. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මෙතන මිත්‍රා කියලා කියන මිනිස්සු විතරක් මේ භවයක් මිනිස් සම්පතේ මිතුරේ. එහෙනම් මිතුරන්ට ද්‍රෝහි වීම නෙවෙයිද තව ඝාතනය කියලා කියන්නේ. මේ පිළිබඳ මේ බිලි පූජා සඳහා ගවයින් ඝාතනය කරන්න පටන් ගත්තම මේ දෙවියෝ දිව්‍ය බ්‍රහ්ම ඉන්ද්‍ර අසුර කියන මේ හැම කෙනෙක්ම ගෝසා කරන්න නැත්නම් උද්ඝෝෂණය කරයි කියලා කියනවා. අදම්මෝ ඉති තක්ඛන්දුම් යම් සත්තං නිපති ගව යම්හේකින් ගවයා මැරිද මැරීම ආරම්භ කළාද සතින් එතන සතින් කියන්නේ ඉතින් අදත් ආවිච්චි කරන උපක්‍රම වාගුදි මගින් කියන එක. එයින් අධර්මයේ උපදිනවායි කියලා. දැන් ඉතින් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළ මේ ගවයා ඝාතනය කරන්න පටන් ගන්න පෙර මිනිස්සුන්ට රෝග තුනයි තිබෙන්නේ. මේ ගව ඝාතනයේ හේතු කොටගෙන 98ක් රෝග ඇති වෙනයි කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. දැන් දේහයේ වික්‍රේ රෝගායත්තේ කායික රෝග ගැන කතා කරනකොට එනම් මේ රෝගවලට මුල් වෙන ලෝභ මූලික, ද්වේෂ මූලික ඝාතනය අපේ ගවයින් විතරකින් එහාටත් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් බෞද්ධ වශයෙන් ගත්තල මේ ගවයත් පිළිබඳව සැලකීමක් තියෙනවානේ. ඒ අපේ ළඟ හැදෙන කෙනෙක්. ඉන්ද්‍රයන් සමාජය ආරම්භලෝ අදත් දරුවෙකුට වගේ කෑම්බින් වෙනම දීලා වෙනම මැෂින් කියලා ගහවපනේවා අංගිලි වෙනම කියලා ආහාර ලබා දීලා තකින්නේ. ඒකක් නෙමෙයි. ඒ අපේ යම් තැනක නියුත් අපිට චාරිතා කරනකොට දැකලා තියෙනවා. ඒ අතකට එහෙම මස් එහෙම තියෙන අරමම කවුරුත් ඒවා කන්නේ නැහැ වෙනත් වෙන. මේ පිළිබඳව මට තියෙනවා අපේ සාමාන්‍ය සමාජයට කියලා දෙන්න කතාවක්. ආවනා කාලේ මා දිටුවේ ගවයින් බහුලව ගෙන දෙස්වල වගේම ඔවුන්ගේ අයිතිතාවර කර ගැනීම සඳහා තලව ආමානසික පිළාවක්. මේකට කියන්නේ හන ගහනවා කියලා. ඔවුන් සතුල්ලත් කපුල් බඳලා යතර රත් කරලා ඔහුගේ හැම පුච්චනවා. ඒ කරලා ආයේ නැකෙන්නේ නැහැ ජීවිතේට. ඒකෙන් තමයි හඳුනගන්නේ. දැන් මා ඉන්දියානු සමාජයේ ගමදී චාරිකාව කියනකොට බස් රථ යන ගමන් මේ පුරුද්ද හිතේ තියාගෙන මේ සිය දහස් ගණන් සංඛ්‍යාත ගවයින් ඉන්නවා. කොහොමද මේ අයිතිකාරයෝ හඳුනාගන්නේ කණ්ඩායම් තුන හතරක කියලා බැලුවා කොහෙද නම ගහලා තියෙන්නේ. මට නම හොයාගන්න බැරි වුණා. මේවා අනිත් අය බලනවාද නැහැ අපි නම් ගණක් ගියාම මේ හැම දෙයක්ම දකින්නවා. ඒ වුණාට මම හොයාගත්ත කාරණේ බලන්න ඔවුන් කොතරම් මේ සතාව මානසිකව කලරුවා තියෙනවද කියලා. අන් දෙකක් තියෙනවානේ. අන් දෙකේ පාට ගාලා තියෙනවා. පාටෙන් තමයි අයිති හඳුනාගන්නේ. අර බලන්න ගවයට හිංසා කරලා නැහැ. අර පුච්චනවා කියන අපේ බෞද්ධ කියලා කතා කරන අය ගමානුෂික හිතනේ පවා ඔවුන් ළඟ නැහැ. ඒත් අපි මේට වඩා මේ රෝග පිළිබඳව කතා කරද්දී රෝග අඩු කරගන්නට නම් මේ පාණාතිපාත ශික්ෂාපදයේ තියෙන වචන ටික තේරුම් ගන්න. විරමණිය කියන එකෙන් කියන්නේ මැරීම, මැරවීම හෝ අනුබල වීම කියන මේ හැම එකක්ම නොපොළොත්තුයි කියලා. මේ රෝග පිළිබඳව කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? දැන් අද සමාජයේ සමහර දෙවියන්ට පුදු පූජා තියෙනවා. ඒක අපව අරන් යන්නේ ඒක දෙවියන් දිවල් කියලා කැමත ගන්නවානේ. ඒ වගේ වුන් බිලි පූජා පවත්වලා මේ පස්ස මාංශ ඇලට දාන්න නැත්තම් වතුරට දාන්න නැත්නම් ඒව ආහාරට ගන්න. මැරීම විතරක් නෙමෙයි ආහාරයට ගැනීම තුළ මේ රෝග ඇති වෙන ආකාරය පිළිබඳව ඔබ තමන් වෙනස් ක්‍රමයකින් යමක් කියලා ඊළඟට තියෙනවා. ඒ පසුගිය වකවාන වල තිබුණා මේ විශේෂ හෝමෝන වර්ග වෙනස් කිරීම තුළ සතුන් ඉක්මනින් දුක් කරන ක්‍රමයක් බොයිලර් කියලා. කුකුලන් සඳහා. මේ එන්නතවුන්ගේ ශරීරගත කරලා ඝාතනය කරලා ඔවුන් ආහාරයට ගන්න සමාජයේ ඒ එන්නතවුන්ගේ ශරීරගත වුණාම ඒ ජීර්ණය නොවන නිසා කැදී තිබී. යම් පිටුම් මාදි කරලා ගත්තා වුණත් අපිට පිළිවුණ කාරණයක් තමයි ඒ අවුරුදු 78 දැරිවියන් 12 13 14 20 දෙන්න ඕන කාරණා නැත්නම් කායික වර්ධනයන් ඉක්මනින් සිදු වෙනයි. ඒක දෙකෙන් පෙන්වන්නේ ඒ සතාගේ ශරීරයේ විතරක් නෙමෙයි අපේ ශරීරය තුල ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා ජීර්ණය වීම නිසා. ඒක උදාහරණයකට දැක්කේ. මේ වගේ පසු සම්පත කියන්නේ මිනිස්සා ළඟ විතර හැදෙන්නේ. කාවින් හරි කොරෙන් මොනවා හරි කෑවොත් කරනවා ඉතුරු ශික්ෂාපද මොකක්වත් කඩන් කටිකුත් නෙමෙයි ගවය කියලා කියන්නේ. යනකොට ටිකක් කාලම හොෝ නිදහස ඉන්න තියෙනවා. නමුත් ඔහුගෙන්ම මේ පස්වෝ රසය ගන්නා වූ අය ඊට පස්සේ ඔවුන් විකුණන නැත්තන් ඔවුන් ඝාතනය කරනවානේ. මේ ඝාතනය සහ අනිත් අතර පවතින එකෙන් අපි අනිත් හරිය කියන්නේ යනවා හැම නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් සාගරයක ඉන්න සතෙක් මිනිසා හඳුනන්නේ නැහැ. ඒ නිසා බැලට කුතු වීම ආදී කාරණාවලදී කවුරු කොටතරාද කියන්න දන්නේ නැහැ. එතන මිනිසා කරෙහි පයරේටින් මේ යනවා කියන්න බෑ බයකින් මේ යනවා අයරු. අනිත් එක ඒක අපට එනකොට කලක් ගත වෙලා වෙවිලා. නමුත් මේ අමුමාමු මාංශ වර්ග පිළිබඳව කතා කරන්නේ ඔබ දැක තිබෙනවද? මෑතදී යම් යම් සිදුවීම් මගයක් ඔය මාධ්‍ය මගින් වාර්තා කළා. මේ සතා අල්ලලා බැඳලා පෙට්ටිවල හිර කරලා කන නොදී ඊට පස්සේ ඝාතනය කරන විදියදී ඉක්තියට අමානුෂික ලෙස කුළු විදියකින් පහර දී කපුල් බැඳ පිහියවලින් බෙල්ල කපා. උට සිංහලෙන් හිතන්න තේරෙන්නේ නැහැ ගරයට. නමුත් උගේ භාෂාවෙන් මු හිතන ඇති. මට කන්න දීලා මාව හදලා මගෙන් කිරි දී කිරි පස්වෝ රස්සේ අරගෙන මේ මට සලකපු මිනිස්සු දැන් එහෙම කරන්නේ කියලා. උ කැමැත්තෙන් නියනවා කියලා හිතනවාද? සබ්බි භායන්ති මච්චනෝ සියලුම සතුන් මරණයට බයයි. මේ සතා මේ යන්නේ තමන්ට සලකපු මිනිස් වර්ගය අතර මේ මිත්‍ර ද්‍රෝහි ක්‍රියාව කරෙහි දියෙන් සහ වෛරයෙන් නැයි. අපි සතුටක් හට ගන්නකොට සතුට අනුව ශරීරයේ රූප කලාප හට ගන්නවා. තරහක් හට ගන්නකොට තරහ අනුව ශරීර රූප කලාප අත්සන්න ආකාරයෙන් හට ගන්නවා. එහෙමනම් මේ සතා මේ යනකොට ඔහුගේ වෛරය සහ බිය මුල් කොටගෙන නැවිද සාදාල හෝමයන් සකස් වී සතා මේ යන්නේ. මේක ඇලික පළ ගත්තට සේදුවට අර අර කුකුල් මස් වල එන්සයිම ඉවත් වුණේ නැහැ වගේ මේ රූප කලාප ස්වභාවය තියෙනවා නේද? ව්‍යංජනයක් වශයෙන් කිසිවක් ඉවත් වෙන්න පුළුවන් නැහැ නේද? දැන් මේ වෛරී සහගත ස්වභාවය උපන්නේ හෝමන දේව ශරීරගත වුණාම අපට අර බුදුජානන් වහන්සේ වදාළ රෝග තුන වෙන අත 90ක් රෝග හැදෙන්න තේක වෙන බලපාන්නේ නැහැ කියන්න පුළුවන්. අද ඒවට හෝමෝන නැත්තම් එන්සයිම කියන බුදුරජාණන් වහන්සේ නුකුත් නැතුව අදාරනවා රෝග මිච්චර වැඩි වෙන මෙහෙමයි කියලා. මොකද අපි මේකට කරන්න ඕන එක් තේරුම් ගන්න ඕන. ඒ කරන්න ඕන ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. අට මතකයි මගේ ළමා කාලේ තාත්තා කී පෝෂණය ක්‍රම කාලේ ගෙදරට ගියන්නේ මොනවද කියන්න අපි දන්නේ. තාත්තා කෑම කනවා නම් අපිට දුන්නොත් පිස්සු කනවා. එහෙනම් අවුරුදු 14ක 13ක පෙර අපිත් එහෙම වමනවා කියලා දන්නේ එහෙම මාස අනුභව කරන්නේ නැති. ඒ තොටකට ගීතේ පුවත්තට අහන්න ලැබෙනකොට අපට පේනවා ජීවිත සුන්දර සුරින්ගේ උඹේ කියා මරණ බය ගීතේ පළ වෙන්න. ඉන් පසුවත් මේ ගවය සම්බන්ධ ගීත කීපයක් කරත් තිබෙනවා. ඒ වගේම අපි මේ සතා සමග ජීවත් වෙලා තියෙන කුෂිකරුන්ගේ પરම්පරා ආයතන. අන්න අපේ මනස අවදි වෙනවා මේ සතාට මෙහෙම කරන්න හොඳ නෑනේ. එහෙමයි අපේ ජීවිතෙන් මේ ගවම මාංශ අනුභවය අතහැරලා. එන්නේ මරණය කියන එක දැන් අදත් මේ සමාජයේ ගවය ඝාතනය නොකළ යුතුයි කියලා ඒ සඳහා උද්ඝෝෂණ තියෙනවා අතන්නට දිනසගෙන ඉන්නවා සිද්ධ වෙනවා. අපිට මේකට කරන්න පුළුවන් හොඳම දෙයක් තියෙන බව තේරෙන්නේ නැද්ද? ගවයා මිතුරා සහ මිත්‍රද්‍රෝහි වෙන ඇරදී. ඒ නස්සමාංස නිසා අපට මේ නඝාතන නිසා රෝග තම අටණුවක් දක්වා වෙලීලා තියෙනවා. එහෙනම් අපි ගන්න සිතානි රෝගී වීම සඳහා. එහෙම නැත්නම් තව කියනවා කියන්නේ පැත්තට. ඒ වගේම තව පැත්තකට ගත්තාම මේ සතා පිළිබඳ උපන්නා වූ මේ අපේ කියන හැඟීම තමයි මිත්‍රත්වයේ තුල අපට උකට බොහෝ නොමරා ඉන්ටර්නල් තියෙනවා. අපි කවුරුත් මරන්නේ. නමුත් මේ මැරීම පිළිබඳ අනුබල වීම කොහොමද තියෙන්නේ? ඉල්ලුම සහ පැතුම් අතර වෙනද ප්ලේකමන තියෙන්නේ. ගවමස් ඉල්ලනවා නම් ගවමස් අපයන්ට වෙනවා. හොඳයි ඉල්ලන්න නැත්නම් ඒ කියන්නේ මිනිස්සුන් කෑමෙන් නැතර කරොත් වෙන කාටද විකුණන්නේ? විශේෂයෙන් අපි බෞද්ධ ජනතාවට මේ මතක් කරන්නේ. ප්‍රථමයෙන් අනිත් අය වෙනත් මතක් කරනු ලබනවා. අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ නිරෝගී බව සඳහා. ඝාතනය කියන එකෙන් අයින් වෙන එක. විශේෂයෙන් ඒ වගේම මේක තවත් පැති කිහිපයක් තියෙනවා. ගවයා පිළිබඳව. මේ කතා හරි රසවත්. අද මතකයි 40 ගණන් වල කුෂිකර්ම ඇතිවරයා හෝ අගමැතිවරයා අගමැතිරහන් 48න් පස්සේ කුෂිකර්ම ඇතිවරයා කාලේ වෙන්නේ නැති. සාමාන්‍ය DS යන නායක සූරිය පිරිමතාන. ගවයා වෙනුවට ට්‍රැක්ටරේ එළඹ මේ එළඹ ගොවිමට දාපු වෙලාවේ. එදෙස බලාකී කතාවක් පිළිබඳව මගේ සමාකාරී මතකයේ තියෙනවා. ගවයා පොහොරට ගත්තම ගවයා ආහන පොරු ගන්න ගමන් ඔහුගේ ගොම ටිකක් මේකට ලබා දී පොළොව පොහොර කරනවා. බලන්න දියසේ නායක සිටමත ආනන්දගේ කියවීම. මේ සතා ගොම ගන්නෑ නේ කියලා. වැඩි ඉක්මන් කරලා දුන්නට කාර්වස් කිරීම කරන්නේ. ඒකෙදි මේ පිළිබඳව පිටපත තියෙන ලස්සන කතාවක් මට මේකදී හම්බ වුණා. මේක අහගෙන ඉඳලා තීරණය කරන්න මේ පුරතක් හරියට ලැබීම සහ නොලැබීම තුළ ප්‍රවිධියටද යම් කිසි සමාධිය අහු හටගන්නේ කියන එක. දැන් මගේ මානසික තත්ත්වයේ තියෙන දේ තමයි මස් කඩේ කියලා කතා කරන්නේ මස් විතරම කරන. දැන් මට මේ තොරතුරු කතා කරන කෙනා මේ කතාව කියාගන්න බැරි වුණා ඔක්කොම. යන ගමන් හදිස්සිය කියලා කතාවක්. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මස් කඩයක් නිල කරගෙන ඉච්චරයි මට කිව්වේ. දැන් මගේ මානසික තත්ත්වයෙන් මම කතා කරනවා ස්වාමීන් වහන්සේ මොකද මස් කඩේ කියන්නේ මස් හොඳට කියන්නේ. අනවලනේ පුවත නිරවුල් නැති වුනහම අපි හිතන විදිය. මිනිත්තු කීපයක පස්සේ මම මතක කරගන්නවා කියලා. අදාළ නගර සභාවින් මේ කඩේම දීගෙන තියෙන ටෙන්ඩර් එකට අදාළ කිවලා ස්වාමීන් වහන්සේ මස්තරයක් තවත්ත නෑ නේද? ඉන්නවා ඉන් පසු උන්වහන්සේ කරලා තියෙන එක වහපු එක. වහන්නයි මෙලදී ආරම්භය. බලන්න මස්තරයක් මෙලට ගත්තා කියන වචනෙන් ඒක කියෙන්නේ වහන්න කියන එක අකුහම නේද උත්තරේ සම්පූර්ණ වෙන්නේ. සාදත් මාධ්‍ය වල අසම්පූර්ණ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම තුළ මිනිස් සමාජය නමගේ වෙනස දෙන්නේ නැහැ මෙහිමයි. සම්පූර්ණ යථාර්ථයෙන් පැහැදිලි කරන්නේ. ඒ කතාව මම මතක් කරන්නේ කියලා නැතුව උන්ට උපහාර පිණිස. ඒ සිද්ධිය දැනගත්තවත් අපේ පින්වත් මහත්මයෙක්ගේ ස්වාමින් වහන්සේ දු මුදල ඒකට යොදලා උන්වහන්සේ දෙක ලබා දෙන්න නැත්නම් ඒ මුදල යොදන්න කැමති නැහැ කියලා කියනවා. අන්න ඒක ප්‍රියාවලිය. එනිසා අපි ගවයින් ඝාතනය නතර කළ යුතුයි කියලා හෝ එහෙම විරෝධතා ව්‍යාපාරය යනුවට යන අත වඩා විවිධ ක්‍රම තියෙනවා. අපට පුළුවන් නම් ප්‍රතිපත්ති මේ අස්සේ ජීවිතේ කවදාවත් මම මේ දේ කරන්නේ නැහැ. එවත් මන් සමාජයේ පවතිනවා ගවයින් නිදහස් කිරීම කියලා කවුද? ඒක ඉතා හොඳ දෙයක්. හොඳ දෙයක් වුණාට ඒකත් වැරදි පැත්තට යෙදෙන බව පේනවා. ඒක ව්‍යාපාරයක් වෙනවා. මරන්න නැති ගවයේ පිට පස්සෙන් ගෙනන මරන් දෙන්නේ කියලා 15000 අතරින් 15000ක් කරගෙන ලාභ ලබනවා. අන්න ඒ වගේ පැත්තට ගත්තාම ඒක වැරදි පැත්තට යන්නේ. ඒක තේරුම් ගන්න කරන්න වෙනවා. ඊට වඩා හොඳම දේ තමයි මා දකින්නේ මේ රෝගී තත්ත්වයන් හා සම්බන්ධ කරලා තියෙන සාමයක. බුදුරජාණන් වහන්සේ අපට නිරෝගී බවක් අවශ්‍ය නැහැ. මේ කායික නිරෝගී බව. එහෙනම් අර මත්ස්‍ය මාංශ කියන පැත්තේ ඔය වසවිස වෛරය ඇතුළත් දේවල් ශරීරගත කරපු එක තමයි මේ රෝගය තියෙන්නේ කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. මේ පිළිබඳව තවත් වචනයක් දෙකක් මතක් කරන්නම්. ඔය මාංශ ගැන විතරක් නෙවෙයි වර්තමාන රෝගී තත්ත්වයන් ගන්නකොට අපි කටින් ගන්න තව බොහෝ දේවල් අපි යම් පරිසරයක නම් ඉන්නේ අපිට අපේ පරිසරය නොහැදෙනවා නම් විශේෂයෙන් විශේෂයෙන් විදේශයන්ගෙන් ආනයනය කරනවා නම් ඒ වගේ යම් යම් දේවල් අපිට නොගැලපීම් තියෙනවා. ඒ වගේම වර්තමාන සමාජයේ මේ ඉක්මන ඉක්මන ලාභේ නැත්තම් මිල හොඳට පිළ හොඳින් තියෙන ලාභ විකිනීම කියන මේ අදහස් නිසා අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර ආකාරයට විශේෂයෙන් එළවලු තලතුරු වර්ධ නිසි ප්‍රමිතියට පැහෙන්නේ ස්වභාවයෙන් ඉදෙන්නේ නැතුව පැහෙන්න නැතුව එහත් යම්නම් බෙහෙත් වර්ගයදා ඉදවලා එළවලුට ගාලා තිනවා මේ ඔබ හිතනවා දෙයක් කරයි කියලා රසක් නැහැ සවර්ණය විතරයි ලස්සන විතරයි මේ විදිහට අපිම මේ සමාජයේ ස්වාභාවිකත්වයෙන් ඒවට වෙන්න ඕන දේ වෙන්න දෙන්නේ නැතුව කුතුහව කරන්න ගිහින් අපිට ලැබෙන පිළිවෙලසා පළතුරුත් හමක් අගුණ දේවල් වලට පත් කරගන්න. දැන් ඉතින් අර සාමාන්‍ය වගේම මේ වන්සත් තවත් රෝග වැඩි වෙන්න පුළුවන් නේද? 89ක් වෙනකොට ඊට පස්සේ 23ක් කියලා කියන්න සිද්ධ වෙනවා ඒක. එනිසා අපි මේ ආහාරය පිළිබඳව ටිකක් අප්‍රකෘති විශ්වාස තබන් කරනවා වෙනවා පොරට වඩා. දැන් කෘෂිකාර්මික භූමියලට සතදී වෙන දේවල් සතානික දේවල් එකතු වීම තුළ නවීද වර්තමානයේ වයන තිබෙන්නේ පකුගට රෝග වැනි පැති වලට යනවායි කියලා කියනක. එනිසා අපේම මේ අධි පරිභෝජනයයි අධිසතර තෘෂ්ණාවයි කියන මේ කාරණාත් මේවට බලපානවා. ඒකයි බුදු සමයෙන් ස්ථාපිත කරන්නේ සරල ජීවිතයක් කියන එක. ඒ සරල ජීවිතය කියන එකෙන් පෙන්නන්නේ මොකක්වත් නැතුව ඉන්නවා කියන එක නෙවෙයි ජීවත් වෙන තරස්සේ මූලික කාරණා මේ ශාරීරික මානසික නිරෝගී බව රැකෙන ආකාරයෙන් හොයාගන්න ඕන කියන එක. එහෙනම් අපි මේ කාලයෙන් භාගයක් ගත්තා. මේ කායික රෝග ගැන කතා කරන තවත් බොහෝ විස්තර පිළිනවා. ඒ නිසා අපි මේ කතා කළේ බෞද්ධ කියන පැත්තේ. අනිත් ආගමිකය ගැන හිතන්නේ කොහොමද? ඒ නායක කල්පනා කරන්න අපි මේ කතා කරන්නේ මානව සමාජය වෙනුවෙන්. ඔය කියන විදිහට යන්නම් අය මේ මත්මාංශ වැඩිපුර අනුභව කරන අය ඉන්නවා නම් ඔවුන්ට රෝග වැඩි වෙන තෝරණේ වෙනවා. පුළුවන් නම් පරීක්ෂණයක් කරලා බලන්න මාර්ගම පිළිකාරෝග වලට ගිහිල්ලා ජනානුපාතයට අනුව පිළිකාරෝග වැඩි වෙන තියෙන කාටද කියලා. එතකොට හොයාගන්න පුළුවන් මේ මත්මාංශ අනුභවී විපාක. මොකද අර වෛරී ස්වභාවයෙන් හටගන්නා වූ හෝමෝනය ශරීරගත වෙලා කොතන හරි පැනකට එක ෆයිලයක් හදගත්තාම ඒ ෆයිල ඊට පස්සේ උගක් බවට පත් වැඩි වෙන්න පුළුවන්. එතපි පිළිකා රෝග වැනි කාරණා එදාට වඩා බහුල වෙන්න හේතුවක් මේ අධර්මයේ උපන් නිසා නේද කියලා හිතන්න වෙනවා. මොකද මේක අධර්මයේ කියලා පෙන්වන්නේ බුදුන් වහන්සේ දව පහතනිය වැනි කාරණා. අපි මෙතන ප්‍රධානතම ඒ සතාට දුන්නට අනිත් පැතිලිමකට එහෙමයි. අපි මෙතන ඝාතනය පිළිබඳ කතා කරමු. එතනකා අනේ කාරණෙන් තේරුම් ගන්න වෙනවා අපිට නිරෝගී වෙන්න අවශ්‍ය නම් මේ අධර්මයට නිහින් නිරෝගී වෙන්න ලැබෙන්නේ නැහැ. කායික රෝග වැඩි වෙන්න හේතුව අධර්මෙ බැරි තරම් වැඩි වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා මතක තියාගන්න මේක බුද්ධ වචනයක් කියන එක. රෝග තුනයි මුලින් තිබුණේ පස්සේ 90ක් උනායි කියන්නේ. පට 90ක් රෝග කියන්නේ. අන්න ඔබට මිනිසෙක් වශයෙන් ඔබේ කට ප්‍රවේ සම් කරගන්න ඒ වගේම ඔබේ අයිතිය ඔබට තියෙන අයිතිය අනිත් අයටත් දෙන්න. මොකද ඔබට තියෙන අයිතිය සබ්බේ සංජීවිතම් ප්‍රියං. ඔබ ජීවිතයට ප්‍රිය කරනවා. අත්තනම සංකප්පා. අන්න තමයි ඔබ මා කරගන්න. වැඩි ගැඹුරු බණක් කියන්න ඕනේ නැහැ. ඝාතනය කියන එක කරන්නයි කීකකින් පෙන්නන්නේ. අනිත් අයගේ ජීවිතයට ප්‍රියයි. ඒක කරන්න ගිහිල්ලා දැනට සිද්ධ වෙලා තියෙන දේ තමයි ඔය දෙන්නේ. තව ඉදිරියට කොතරම් දේවල් වේවිද දන්නේ නැහැ. පිළිබඳ මනවින් අවධානය යොමුකොට පෞද්ගලික ඔබට කර හැකි හොඳම සේවාව තමයි මේ මිතුරාට මිත්‍රාද්‍රෝහි නොවන එක. මේ වෙද මහත්තයාට ඒ වෙදකම කරන්න දීලා නිදහස ඉන්න හරි මේක. අපි යමු දෙවෙනි කොටසට. චේතසික රෝගෝ. ඒ රෝග පිළිබඳ ගත්තම ඒ රෝගවලට ප්‍රතිකාර තිබෙනවා. දේශීය වෙදකමේ බටහිර වෙදකමේ තවත් වෙදකම් ඒක බුදුරජාණන් වහන්සේට වචනයක් පිළිනවා සත්හත වන බව දුකට විදාන. අර කායික රෝග වලට ඒ අදාළ වෙන අවශ්‍ය දේවල් නොගැනීම තුලින් සහ ප්‍රතිකාර කිරීමෙන් සුව ලබා ගන්නවා. එහෙනම් චෛතසික රෝගයක් හඳුනාගත්තාම ඒකට වෙනසම් කරන්න අනිත් පැයට බෑ. නැකත් කරුවෙකුටෝ, තොවිල් කරුවෙකුටෝ, නැත්නම් ඔය දිරුන්ටෝ ඒක ගැඹුරට යන්න බෑ. අම්මට්ටමකට කරන්න පුළුවන් ওই මනස ආදනේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට වැදගත් කරන්නේ. බව දුකට විදානන් උන්වහන්සේ නම් උන්වහන්සේ මේ චෛතසික රෝග සම්පූර්ණයෙන්ම නැති වෙන තැනට පාරවයන තියෙනවා. දැන් රහතන් වහන්සේ කියන වචනේ කතා කරමින් මේ විසුත්තර දේශනාව සමහන් කරනවා. උන්වහන්සේට චෛතසික රෝග නැහැ. එහෙනම් චෛතසික රෝග පුහුදුන් සමාජයේ සහ බැඳී පවතින දෙයක්. සිත ලෙඩ වෙන්නේ කොහොමද? අර ප්‍රසිද්ධ ධර්ම පාඨය ගන්න. චිත්ත සංකලේශා වික්‍රේ සක්කා සංකලස්සන්ති චිත්ත වදානාසුද්ධියන්ති. සිත කිලිති වීමෙන් සත්‍ය පිරිසුදු වෙනවා, සිත පිරිසුදු වීමෙන් පිරිසුදු වෙනවා. චෛතසික රෝග කියන එක මහා පුදුම දෙයක්. මේ චෛතසික රෝග තියාගෙන බොහෝ අය ඉන්නවා. ඔවුන්ම දන්නේ නැහැ. මේ චෛතසික කාරණයක් තුළ තමයි මේ රෝගේ තියෙන්නේ කියලා. මේ රෝග නිදානයක් තියෙනවා. දැන් අර පිසි වෛද්‍යකමේ වාපිත්සෙන් කියලා කතා කරනවා. තුන් දොස් කියලා. ඒ වගේ චෛතසික රෝගවලට මුල් වෙන දොස් තුනක් තියෙනවා. අපි ඒකට කියනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා. යමෙකුගේ ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩි වෙනවා නම් ඒ වැඩි වෙනකොට මොකද වෙනවෙන්නේ? චෛතසික රෝග සංඛ්‍යාව වැඩි වෙනවානේ. ඇතැමුන්ට තේරෙන්නේ නැහැ මේ සමහර රෝග කොතරම් ප්‍රතිකාර කරත් හොඳ නොවන්නේ මේ චෛතසික රෝගයක් බව. මට මතක එක කතාවක් මා කියන්න. ආධාරක මාර්ගයෙන් අඩිය තියන්න බැරි කෙනෙක් වෛද්‍යවරයෙක් ළඟ තියෙනවා. ඒ අඩිය තියන්න බැරි කෙනා. ඒ වෛද්‍යවරයා අහුව මෝහනය කරනවා. වෙන විරුද්ධ ප්‍රතිකාර කළා හොඳ නොවන නිසා මේ මෝහනය කරනවා. මෝහනේදී යම් කෙනෙක් වෛද්‍යවරයාට එක පරිසියට 100ක්ම අවංකයි හඳන්නේ නැමකක්වත්. ඒදී එතුමන්ට හොයාගන්න හම් වෙන ඔහුගේ සිතතුව හඟවා තිබෙන අවරහස. ඔහු යෝජනා කරමයි ඉතින් අයින් කරන්න කියලා. අනේ ඒතර අර අවංක භාවය දෝ තමයි මේ සිපින්නේ කොස් අයින් මේ. ඒ කතාවේ සඳහන් වෙනවා ඊට පස්ව රෝගියා පස්සෙත් නැත්තම් ආධාරක නැතිව පයින් ගෙදර ගියයි කියලා. එහෙම හොයාගන්න පුළුවන් එකක් දෙකක් විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ වැනි උත්සමයේ මේ රෝග නිදානයන් පිටින් අයින් කරන විදිහ තමයි ඔය භාවනා කියන එකෙන් පැහැදිලි කරන්නේ. අවං තමන්ට අවංක වෙලා අයින් කරගන්නවා. ඒ පිළිබඳව මෙයටදී පුවත්පතක තිබුණ කතාවකුත් මම ඔබට දැනගන්න කියනවා. කිසියම් ප්‍රදේශයක දරු ස්ථිතියක්. ඔහු ඇය දක්ෂයි. එනිසා සාමාන්‍ය විභාගය උසස් ආකාරයෙන් සමත් වෙනවා. දැන් විදුහල්පතිවරයා ආචාර්ය මණ්ඩලයේ ඇය පිළිබඳ අධිතක්සේරුවක් සහ අධි බලාපොරොත්තුවක් ලබා ගත්තා. ගෙදරින් ලැබුණ බලපෑමක් නැහැ. බලාපොරොත්තු තමයි මේ දරුවා නැත්තම් බැරිය කෙනා හඳුනා ගන්නවට තමයි අවතර දෙක මම පාවිච්චි කරන්නේ. දිස්ත්‍රික්කයේ පළවෙනි අපවට තමත් වේසත් පිළිවි කියලා. අන්න අනවශ්‍ය ආකාරයේ පීඩනයක් මේ අය එල්ලලා දරුවාට. කලක් කෙනෙකුට මේ දරුවාට ලියන්න බෑ අතකිරි වැටේ. දැන් ඉතින් එදකම් දේශීය බතහිර ඔයිල් පවිල් ඕනම් ඔරු පූජා අද වෙන්නේ නැහැ. අනේ නෝ මනෝවෛද්‍යවරයෙක් ගාවට ඔබ සොයා බලනවා පවුලේ පසුබිම මව්පියන් වෙන කරදරයක් නැහැ වීදම් කාණ්ඩ බාධාවක් නැහැ බැරි විදක්සයි. තව ටිකක් එහාට ඔයනකොට හම්බ වෙනවා මේ අදි탁සේරුව පාසල විසින් කරපු මේ දරුවට විස්තර පීඩනයක් ඇති කරලා ඇයිද බය වුණා එහෙම වෙන්න දෙයි කියලා බැරි වෙයි කියලා පළවෙනියාවෙන් එනිසා ඇය විභාගෙ නොලියා ඉන්නක ඇගේ සිතේ තිබෙනට රෝගයක් අර දුන්නා හිරිය ඇති. දැන් මේ කරුණ පැහැදිලි කර දීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන බොහෝවක් බෙහෙත් නැතුව මේ රෝගී සුවමයි කියලා පිනව විතරක් නෙවෙයි දැරීට අර පළවෙනියාවෙන් අදහස වෙනකොට හොමින් වැඩ කරලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වුණායි කියලා ඔය කතාව තියෙන සත්‍ය කතාවක් ලංකාව තුල. දැන් අර හිරිය ඇති මේ රෝගී කොටෙන් ආවා. අන්න කයත් ලෙඩ කරනවා සිත විසින් කියන එක. ඉතින් රෝග පිළිබඳ කතා කිරීමේදී රෝගයන් රෝගයනොත් උපාදාන වුණාම රෝගය මම වෙනවා අල්ල ගන්නවා. අද සමාජයේ නුඟක් සමහර අය කරන වැඩක් තමයි. ඔබ තීරණකට ප්‍රතිකාරයක් ගන්න. ඕර අනබර වලහර රටක රෝගෙට කී කියා ඉන්නව නැහැ. එහෙම කියන්න කියන්නත් එක වැඩි වෙනවා. අනිතික බොහෝදුන් භවයේදී මේ උපදෙස් දීපුවාම හැමෝම බය වෙනවා හරියට. රෝගී බය වෙනවා. මේ බය වීමත් මේ රෝගී තත්ත්වයක් නැහැ. තමයි උදිත පිරිනේක රෝගයක් තියෙන්නේ. ඒ හැම විටම කියන්නේ තන්පත් වෙන සිත සම්පූර්ණ කරගන්න කියලා. නැත්නම් සම්මීම කලබල වීම තුනනේ එක සිදුවෙන්නේ කියලා. ඒකට මේ සිත නොසම්සුන් වීම කලබල වීම අවුල් සහගත වීම කියන එක පිටපස පෙරෙනවා නේද ඔබට මේ රෝගී බවට තරදණයක් තියෙනවායි කියලා. නමුත් පුදුන් කියන සමාධියේ සිත සාමාන්‍ය සිත සම්පූර්ණයෙන් නබරන වුණාතර හැම විටම නිවෙන්නේ බවන්නේ ටිකක් වෙලා ගිහින්. නමුත් එහෙම සම්සුන් වුණාට හෝ කරගත්තට නොසම්සුන් වෙන්න තියෙන හේතුව නැතර වෙලා නැහැ මේ පුදුන් කියන අය. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඒ හේතුව තේරුම් ගන්න නැතුව ගීතයකින් එහෙම නැත්නම් කලාවකින් එහෙමත් නැත්නම් හේතුව තේරුම් නොගෙන කරන්නා වූ සමතලනි භාවනාවකින් මේ සම්සුන් කිරීම කරගන්න පුළුවන්. නමුත් ඒක ස්‍යාතපත් කිරීමක්. නොසන්සුන් වීම තියෙන හේතුව දැකලා නැහැ ඒ නිසා ආපහු ඒ ඕනෑම එකකින් සම්සුන් වුණාට ආපහු නොසන්සුන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඖෂධය තව තියෙනනේ. ආයෙත් නොසන්සුන් නොවන විදිහට සම්සුන් වෙනවා. ඒක තමයි චෛත්‍යක රෝගයන්ගෙන් නෙදෙන බබ. දැන් බලන්න උන්වහන්සේ වදාළ පරිදි චෛත්‍යක රෝගයන්ගෙන් නිදුන කෙනා පිළිබඳ උන්වහන්සේ ආගස්ත්‍යක් අපේ අතට. ඊට මෙහා පැත්තේ එනම් අර බුදුන් වහන්සේගේ වචනේ මතක් කරගන්න. සබ්බේ තුතිඥානං මන්තක. සේලෝ පොදුන් ණයට කිසියම් කුමතුක් තියෙනවා. චෛත්‍යක රෝගයක් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න. තේරුම් ගන්න නැති ඔබ වෛද්‍යරයාට හඳවන හේතුවක් තියාගෙන එළිනකන රහසක් හිතේ තියාගෙන විඳවන කාරණයක් හිතේ තියාගෙන ඔබ කොතරම් ප්‍රතිකාර කළා අර වෛද්‍යවරයාට අර සිතේ තියෙන රෝගය අල්ලන්න බෑ මනෝවෛද්‍යරෙකුට හැරුණාම يعني පරීක්ෂණ කරලා බලලා තියාගෙන රෝගයක් නැහැ කියලා මට මතකයක කතාවක් තියෙනවා ධනවත් ව්‍යාපාරිකයෙක් ඔත මුදල් හදාගන්න තිබුණා. ඔහුගේ පුතා යම් මුදලක් තියෙනවා. දුන්නේ නැහැ ඒක. තාක්ෂක ඊට පස්සේ පුතා අද්‍රෝහි වුණේ කොහොමද? ආදායම් අධිකාරණයෙන් තුට වාර්තා කිරීමෙන්. ඔහුට විශාල ආදායමක් ගෙවන්න සිද්ධ වුණා. බද්දක් මොකද බදු ගෙවලා තිබුණක් නිසා. ඒත් මේ පුතාගේ පියා කලාපය තුළ ඇති වුණා. ඔය කම්පනෙන් ටිකකට පස්සේ මේ පියා නියදියා. තවත් කියලා රහස් කතා තියෙනවා කියන්න විදියක් නැහැ. බලන්න මේ චෛත්‍යක රෝගය තුළ අර අබේගිරිය පිළිබඳ කතාවේදී අබේගිරි ප්‍රදේශයේ තියෙනවානේ අර මකරතර නැත්තම් අර ඉස්සරහින් තිබෙන මේ දේවතා රූප නැත්තම් බයිර රූප. අතීත කතාවක තියෙනවා ඒක සාන්තාවක් මේ බයිර රූපයක් ඇති දැක උපන්නා වූ රාගේ ගිනි අරගෙන නියදියයි කියලා. බලන්න. ඒක අපිට දැන් හොයාගන්න පුළුවන් හරියට මේ සිතින් දැවි මේ අනාකාරය. එහෙනම් අපට තියෙන වඩාත්ම වටිනාම වස්තු සිත, අපිට සැප ලබා දෙන්නා වූ වටිනාම වස්තු සිත, අපිට දුක් වැඩි කර දෙන්නා වූ එයත් සිතමයි. ඒ වැරදි ආකාරයෙන් භාවිතා කරන්නේ. එනිසා කායික රෝගවලට කායික රෝගවලට බලපෑම් ඇති කරන ලබන්නේ මේ සිත වැරදි ආකාරයෙන් භාවිතා කරනවා. දැන් ඒ අසනීපයන්ට ප්‍රතිකාර තියනවා වගේ මේ චෛතසික රෝගයටත් ප්‍රතිකාරයක් තියෙනවා. ඒ නිදිමත ධර්මයේ සරණ කරගන්න ඕන. කුමක්ද ධර්මයේ? කුමක්ද ධර්මයේ? දැන් බලන්න අතන මම පැහැදිලි කරපු එකේ පැහැදිලි කරලා තිබුණා. අදම්මෝ इति පක්ඛන්දුම් යං සත්තං නිපති ගවි. ගවයින් ඝාතනය කරන්න පටන් ගත්තම යමෙක් සැතපින් අධර්මයේ තුනයි. අන්න ඒක තමයි අධර්මයේ කියන වචනේ. ඒක තව ටිකක් පුළුල් කරගත්තාම බුදුරජාණන් වහන්සේ කියන්නේ මානවගත් කල ලෝභ දේශ මොහ මූලික කරගත්තා වූ ක්‍රියාවලටයි අධර්මය කියන්නේ. මේ සමාජයේ ශික්ෂාපදයක් තියෙනවනේ නොදුන් දේ ගන්නේ නැහැ කියලා. අභින්නා දාන ආවිරමනේ ශික්ෂාපදයක් තමයි කියලා. ඔබට හොයාගන්න පුළුවන් ද 100ක් අවංකව මේ ශික්ෂාපදේ රකින්න අය? කරන කරවන රාජ්‍ය පෞද්ගලික හැම තැන්වලම එළියට හොඳ ඇඳුමක් සහ එළියට හොඳ දේවල් තිබුණාට ඇතුළත ඉන්නේ දසා කෑම හොරකම සිදු වෙනවානේ. ඔබම දැනගන්නේ අපි මේ එළියෙන් කතා කළාට මේ සමාජයේ අපි දකින්නේ පෞද්ගලිකව කෙනෙකුට දොස් කියනවා නෙවෙයි, නමුත් හොරකමින් පිරුණ සමාජය. ඉතින් තවත් අධර්මයක් වැඩි වෙනකොට රෝග බහුල වෙන්නේ නැද්ද? එනිසායි බුදුරජාණන් වහන්සේ වැනි උත්තමේ පිරිසිදු සිතකින් අවංකව ජීවත් වෙන්න. එනි දුක් නිරෝගී සහ දීර්ඝා සම්පන්න බව පිණිස හේතු වෙනවා කියන්නේ. එතන මා තව අදහසක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. රෝග පිළිබඳ කතා කිරීමේදී බෝ වෙන රෝග, බෝන රෝග කියලා හැම වචන පාවිච්චි කරනවා. පාරම්පරික රෝග කියලා. එනිසා සුව නොවන රෝග කියලා වචනකුත් තිබෙනවා. මේ වචනේම අල්ලගත්තම ඇති. ඒ දෘෂ්ටිවාදී ස්වභාවය එහෙමයි. යමක් තමන් අල්ලගත්තම එතනයි මේ මූලය තිබෙන්නේ. දැන් අර පැවිදින්න බැරි කෙනාට හිත ඇතුළේ නෙලෙ තිබිලා තියෙන්නේ. අර අය පැහිදෙන්න කෙනාට හිත ඇතුළේ නෙලෙ තිබිලා තියෙන්නේ අර පීඩනේ. ඒක අයින් කරගත්තාම නෑ. අන්න ඒ වගේ තේරුම් ගන්න ඕන කාරණාව. මේ රෝගී තත්ත්වයන් හිමිත් යන්නේ වගේ සිත ඇතුළත පවතින අන්නම් කාරණා. මේක තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන ඉවත් කරගත්තාම රෝග නිදාන ඉවත් කරපුවම රෝගී නැති වෙනවා. දැන් රෝග ලක්ෂණයක් එළියට එන්නේ. මේ නිසා මේ මිනිස් සමාජයේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් ආතුර වෙනත ආතුර කියන වචනේ තේරුම රෝග කියන දෙය වෙනවා කියන එක නේ. රෝග ආතුර. අපි නම් ආතුර එක කතා කරන්න බාහිර වශයෙන් ඉන්න කෙනෙකුට. නමුත් මේ සිතින් ආතුර වෙලා නේද ඉන්නේ බහුතර සමාජයේ. උනන්දයි. එනිසා උන්ට මත්යන් ගෙනාවට කමක් නැහැ, පෙරුවට කමක් නැහැ, විසුම්මට කමක් නැහැ, මද්රව්‍ය ලංකාවට ආය නැහැ, ඒකට කමක් නැහැ. උන්ට උගත් වෙන අනිත් අය දීලා විනාශන කර කමක් නැහැ. මේකට තියෙන වැඩි ආත්මార్థකාමීත්වයක් නෙවෙයිද? ඔබ යම් යම් තැන්වලදී මේ විදිහට පවතින නීතියට අනුව ඔබට ලැබෙන වැට ප්‍රෝදීමනා හෝ අරගෙන සාධාරණ පැකියාවක් කිරීම තුළින් ලබන්න පුළුවන් සුඛය මේ දානවත්්‍ය සුඛය කියලා කියන එක ගැඹුරු අර්ථයක් තියෙනවා ධර්මයේ අනවත්්‍ය සුඛය කියන එකට. ඔබ මේ අනවත්්‍ය පාරේ යන්න නැතුව වැරදි පාරේ යන්න ගිහිල්ලා ගොහින් වැරදි පාරේ යන්න ගොහින් ඔය තියෙන රෝගී තත්ත්වයන් නිසා ඔබේ ආයුෂ කෙටි කර ගන්නවා නේද? මෙතන කියන්න ආපු කාරණේ මෙන්න මේකයි. මපේක ඉන්න එපා සුව නොකළ හැකි රෝගයක් නැත කියලා. හැදෙනවා නම් හොඳ වෙන්නත් ඕන. ඒ රෝග විතරක් නිත්‍යයිද? එනිසා අපි හිත හදා ගන්න පුළුවන් වෙනකොට දැන් බුදුන් වහන්සේ වදාරන ආකාර මහන්සිය වෙනකම් අපිට චෛත්‍ය රෝග එකක්වත් නැහැ කියනනේ. කායික දේවල් නම් තියෙයි. කායික දේවල් තිබුණත් එතන කම්පනයක් බාර ගැනීමක් නැහැ. අපට අවසන් මේත්තු කීපය තුළ දින්නේ චෛත්‍ය රෝගෙන් සුව වීම සඳහා භාවිතා කළ හැකි ඖෂධයක් කුමක්ද කතා කරන්නයි. සාමාන්‍යයෙන් අබ්බේත් කියලා තියෙනවා ප්‍රථම ආධාර කියලා තියෙනවා කිතිකාවි. අන්න ඒ වගේ බෝධි පූජා, මල්පහන් පූජා, දාන ආදී කාරණා මේවත් යම් යම් ආකාරයක අබ්බේත් තමයි. නමුත් අපි මේ කතා කරන්නේ අබ්බේත් ගැන නෙවෙයි. ප්‍රධාන ඖෂධය ගැන. සුත්‍යානන් මහන්සියදී. ඔබ සිත තුළට එන්නා වූ හැඟීම් හටගන්න නැති වෙන දේවල් බව අමතකකත ඔබේ වස්යල්ල රඳවා ගන්න අදන් තනක් හදා ගන්නවා තමන්ට රුචි අරුචි ආකාරයට. ලාභ, සැප, ප්‍රශංසා, යසස. ඒවා අල්ලා ගන්නවා කැමති කියලා. අලාභ, දුක, නිନ୍ଦා, ආයස අල්ලා ගන්නවා අකමැති ප්‍රතික්ෂේප කිරීමක්. මේ දෙකම අල්ලා ගැනීමක්. අද ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් දෙකමත් අල්ලා ගැනීමක්. එතන මේ සත්‍යය පිරිසුදු වෙනවායි කියලා කියන්නේ සිත පිරිසෙවෙනවායි කියලා කියන්නේ මෙසේ මේ සිතේ සබා ගන්නා වූ රැස්කිරීම අල්ලා ගැනීම. ඒකනේ අර මීට පෙර ධර්ම දේශනාවල මා පෙන්වා තිබෙන අප විසාකා සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා කියලා යම්කෝ විසාක මේ සතං සුඛානි සතන්තේ සම්දුක්ඛානි කියලා. සුඛානි කියන එක තමයි සැප කාරණා කියන එක නෙමෙයි පෙන්වන්නේ. සැප කියන එකෙන් පෙන්වන්නේ ඔහුට කැමති පරිදි අල්ලා ගන්නවා. එතකොට සැප කියලා ගන්න එකයි දුක ප්‍රතික්ෂේප කිරීමත් අල්ලා ගැනීම. එන්නකොට ඇති වෙන නැති වෙන ස්වභාවයකින් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් පිළිදී අපි පෙරෙහි යමින් සමාකාලී ස්මයානවිත මේ අල්ලා ගැනීම බාර ගැනීම නැමති වැරදි මාවතක අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වීම තුළ ඔබ නොදන්නා වෙන රෝගයක් එතන හැදෙනවා. ඔබ දන්නා දේ තමයි ඔබ මෞකතින් නිවි ජීවිත අවසානය දක්වා යන කායික පුද්ගලෙක්. එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් නැහැ කියන එක නෙමෙයි ඔය මම කියලා කෙනෙක් නැහැ කියන එකේ තේරුම. අන්නර අල්ලා ගැනීම මම බවට පත් වෙනවා. මම යනුවේ යම් අල්ලා ගැනීමක්. එතකොට යම් මොහොතක ඔබ නොසන්සුන් නම් නොසන්සුන්කමයි මම. යම් මොහොතක ඔබ බය නම් බයයි මම. එම්මකව දේශයෙන් කියලා නම් දේශයයි මම. ඉර්ෂ්‍යාව කියලා නම් ඉර්ෂ්‍යයි මම. දැන් මේ විදිහට ලෝභ මෝහ සහ දේශ මෝහ මූලික කරගත්තා වූ ක්‍රියාවල මේ හැඟීම් පිට එන විට එතන මම නම් ඒ හැඟීමයි. දැන් මේ මම නම් මෝ හැඟීම නේද සිත ලෙඩ කරලා තියෙන්නේ. ඒක තේරුම් ගත්තාම ඒකට වචනයක් බුදු සමය යොදන්නේ සක්කාය විච්චි කියලා. විච්ච කියන්නේ අල්ලා ගන්න එක. සක්කාය කියන්නේ ඇත්තට කරන අපේ අරමුණක් හම් වෙනකොට ඒ අරමුණ සිදුවෙන දේ පිළිබඳ විශ්ලේෂණය. රූප වේදනා සංඥා සංකාර කියලා තියෙනවා ඒකට. විඥාන කියලා. ඒක තව වචනකින් මොනවාද උදා ගන්නත් පුළුවන් සිදුවීමයි තේරුම් ගන්න. මේ ස්කන්ධ පහට සක්කාය කියනවා. ඒක විච්ච නැත්තම් මම කොට ගත්තා මේකට පංච පාදානක් හම්බ කියනවා. අන්න චෛත්‍ය රෝගේ රෝගවල හට ගන්න තැන ඒකට සංයුත්නිකායේ කන්දක වර්ගයේ හෝ සලායතන වර්ගය ගත්තම ඒක නිරන්තරයෙන් සූත්‍රවල තියෙන පාලි පදම් වචන කීපයක්. ඒ සම්මම හේතු හමස්සින් හේතු මේ අත්තා. ඒ තමයි මගේ ආත්මයයි. මේ එය කියන එකෙන් තේරුම් ගන්න එක ශරීරය කියලා. ඒ කියන්නේ මේ මොහොතට උපන් ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඊර්ෂ්‍යාව හෝ බය හෝ කෝපය හෝ වෛරය හෝ හැඟීමයි. ඒක මම බවට පත් වෙන්නේ අල්ලගත්ත නිසා. ඒක මේ සත්‍ය සංසාරයේ වෙන ගමනේදී කරන්නා වූ නොදන්නකෝ නිසා වූ කරන්නා වූ වරද. බුදුරේ කමී මේ ධර්ම තේරුම් අරගෙන වරදා හදා ගන්න ක්‍රම ඉගෙන ගන්න නැත්නම් ඔබට සසරේ තවදුරටත් මේ වරද කරමින් ඔය කායිකෝයි චෛත්‍යික රෝගවලින් නිමිනි පුංචි සැපපත් නිමිනින් සියත පහක් විතර සියත 95ක් විතර දුක් නිමිනින් සසර ගමන යන්න පුළුවන්. ඒ ප්‍රතිසරේ නිවැරදි වෙන්න වැරදි වෙන්න පුළුවන් නමුත් උදාහරණයක් විතරයි ඒක. බුදුරජාණන් වහන්සේ කියන්නේ පිළිවන් නොයෙක් කර මතක් කරලා තියෙනවා මේක. 16න් 1ක් සහ 16න් 15ක් කියලා. ඒ සුතඥ භාවයේ තුල ඉඳගෙන මොන දේවල් රැස් කරගත්තත් විදින සුවේට උන්වහන්සේ වදාරනවා 16න් 1. ඒක නෑ කියන්නේ. නමුත් මේ චෛත්‍යක රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ලබන්න පුළුවන් කෙනෙක් තියෙන උන්වහන්සේ තව 16න් 15කට විශාල කරලා තියෙනවා. බලන්න මේ බුදු සමය කියන්නේ ඇදහිදිවන්ත දෙයක්ද? කොහාට හරි ගිහින් ඉඳගෙන ඉන්න ඕන දෙයක්ද? පරලෝකීය පිටිරෙන දෙයක්ද? මේ වර්තමාන ජීවිතයේ ඇති වෙන අවුල් සියල්ල ඇති වෙන ලබන්නේ මිනිස් චිත්ත සංතානයේ මේ රෝගී වීම නිසා නේ. ලෝභයෙන් දෙයෙන් මොහේ. එහෙනම් ඒ ටික ඉතින් ඉවත් වෙන තරමට සමාජියත් රෝගී වෙනවා, ඔබත් රෝගී වෙනවා. ඒකට කියනවා ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මොහක්ඛය. පුතග්ජන කෙනෙක්ගේ තේරුම ලෝභය රැස් කරන, ද්වේෂය රැස් කරන, මොහය රැස් කරන. රැස් කරන සමාජයේ දුක් වැඩි. රැස් කරන සමාජයේ බුදුරජාණන් වහන්සේ වදාළ රැස් කරන කියන්නේ දනදානෙ රැස් කිරීම නෙමෙයි, මෙතන ලෝභ දේශ මොහ රැස් කිරීම. අස්කරණ සමාජයට සම්බන්ධ වෙන යාට තමයි කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. ඒ කාලේ සිව්වනක් පිරිසක් කියලා පෙන්නලා තියෙනවා. ඔබ තේරුම් අරගෙන දුක් වැඩි කරගන්න මාර්ගය අනවිනට දුක් අවම කරගන්නා වූ මාර්ගයේ අනුගමනය කරන්න පටන් ගන්නා එක තමයි නම් හතරේ දුන්නේ. ඒක මැරිලා කරන්න බෑ. ඒක අනාගත බුදුහාමුදුර වෙනකන් කරන්න බෑ. අද නම් ඔබට දුක් තියෙන්නේ අදයි ඔබ මෙදෙන්න ඕන. ඒක වහන්න ඉතින් හේතුක පිහේතුක ප්‍රතිසන්දි නැත්නම් අර්ථ මේක කියලා වෙනස් කාරණා යොදන්න එපා මතක්වත්. ඔබට ධර්මයේ කියන එක ඔයක වෙනවද ඔබ පටන් ගන්න. අපි මතක් කළා ඒකට නිත්‍යසුඛ ආත්ම සංකල්පය තුළ තමයි මේ රෝග වැඩි වෙන්නේ. ඒ වචනේ පාඩම් කරගත්තට වැඩක් නැහැ. අනිදුක්ඛ අනාත්ම කියන වචනේ පාඩම් කරගත්තට වැඩක් නැහැ. කලමු වචනේ පාඩම් කරගන්න. ඊට පස්සේ තේරුම් ගන්න මොනවද මේ අනිදුක්ඛ අනාත්ම සංස්කාර කියලා. අන්න එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ ලෝභයයි නිත්‍ය, දේශයයි නිත්‍ය, මෝහයයි නිත්‍ය. එතකොට ඒවා මමගේ මගේ ආත්මය. උන්වහන්සේ ධර්මයයි වදාරන්නේ ලෝභයයි අනිත්‍ය, දේශයයි අනිත්‍ය, මෝහයයි අනිත්‍ය. ඔබේ සිතින් අල්ලා ගන්න නැත්නම්, බාර ගන්න නැත්නම් ඒවා ඉතිරි නැතිව නැති වෙනකොට අර චෛත්‍යික රෝගය සඳහා ඇතිවෙනා වූ සංගවන හේතු සංගවීම නතර වෙනවා. දැන් නෝක සංගවන හේතු ඉතුරු කරනවට කියනවා නූපන් අකුසල් උපදවනවා. උපන් අකුසල් වැඩි දියුණු කරනවායි කියනවා. ඒක පොදුම සමාජයේ සිදු වෙන දේ. පෙරෙනකොට කියනවා උපන් අකුසල් දුරු කිරීම නූපන් අකුසල් නොඉපදීම. අනේ උපන් අකුසල් දුරු කිරීම සහ නූපන් අකුසල් නොඉපදීම සිදු වෙන්නේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොනින් බලන. ඒ මොහොතේ හටගන්නා හැඟීම මමකට මගේකට මගේ ආත්මයකට මමත්වෙන් ක්‍රියා කරන්නට යන්නේ නැතිව ඊට සිදුවෙන දෙයට සිදුවෙන්න ඉඩ දීම. මෙන්න මේ භාවිත කරන්න. මේක තේරුම් ගන්නකොට මේ තත්ත්වයන් ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එවැනි මහාට අනිදුක්ඛ අනාත්ම වශයෙන් දිගින් දිගට නිරන්තරයෙන් බලන්න වෙනවා. අර චෛත්‍යික රෝග සියල්ල ඉවර වී යනතර. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රෝග හේතුවක් පෙන්නලා රෝගෙන් නිදහස් වූ කෙනෙකුත් පෙන්නලා කියනවා. පුරාදර්ශයක් වශයෙන්. මේක පෞද්ගලිකව ලබා ගන්නා විමුක්තියක් වශයෙන් හිතන්න එපා. එහෙම තමයි පෙනෙන්නේ කෙනෙකුට. නමුත් මේ තත්ත්වයන් සමාජයේ ළඟා කර ගැනීම තුළ උන් මොනවද අතන දෙන්නේ? පාපයෙන්, පෙරදි වලින්, හොරනරකම් වංචාවලින්, සමාජ විරෝධී ක්‍රියාවලින්. එහෙම එකක් නේක මේ ප්‍රායෝගික කියන්නේ අන්න ඒකයි. ඒගොල්ල පුද්ගලයන් සියතසයක් අවංකව නැවත ඔය ආයතන, පෞද්ගලික හෝ රාජ්‍ය ආයතන මේට වඩා ලාභ ලබන තැන් බවට පත් වේවි. මේට වඩා හොඳින් වැටුප් ගන්න පුළුවන් වේවි. ඒ නිසා මේ හොරකම නැමති පිළිකාව මිනිස් චිත්ත සංතානෙන් ගලවා දැමිය යුතුයි. ඒකට ඉතින් වෙනත් ප්‍රේතක් නැහැ. තමන්ට තමන් අවංක වෙලා ඒ තුළින් ලබා ගන්නා වූ ශාරීරික මානසික සුවය හේතුලින් ලබා ගන්නා වූ තෘප්තියෙන් සැනසෙන්න පටන් ගන්න පුරුදු වෙන්න ඕන. බොරුවක් හොරකමක් කරලා ලබා ගන්නා වූ ලාභයෙන් සතුට වෙනවට වඩා. එහෙම කරන්න ගියා පම සිත ඇති වෙන රෝග ස්වභාවයන් අඩු වෙන්නේ නැහැ නේ. ඒකට අනාගතයට ඔක බලපානවා. අපි හැමෝම ජීවිතයේ අගට යනකොට මේ බරෙන් නිදහස් වෙනවා. මුලින් බරක් හදාගත්ත තවදුරටත් බර හදාගෙන යනවා පුතක් ජන කියන අය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මනෝගත්තල අපිට පුළුවන් කමක් තියෙන්න ඕන අගට යනකොට මේ බර බාරහාර කියලා පෙන්වන්නේ. ඊට තව වෙනම සූත්‍රයක් තියෙනවා බාර කියලා අපි පස්සේ දවසක් කතා කරමු. බරෙන් නිදහස් වීමයි අවශ්‍ය. බර ගෙන යන්නා කවුද බර මොකක්ද කියලා පිළිදෙ තුලා තියෙනවා. අන්නේ බරෙන් නිදහස් වීම සඳහා සරණ කරගත යුතු එකම ධර්මය තමයි බුදුන් වහන්සේ වදාළේ සියලුම සංස්කාර ධර්මයන් ඔබේ හිතට ගන්න මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොනින් බලන්න. වචනෙන් කියන්නේ නෙමෙයි අනිත්‍ය කියලා හිතන්න නෙමෙයි. නොනින් බලනවා කියන්නේ ඒක හිතන දෙයක් නෙමෙයි. මොකද කවුරුත් ඔක නිත්‍ය දුක්ඛ ආත්මය කියලා හිත හිතා ලෝභ දේශම හිතපතරේ නැහැ. අල්ලගත්තාම සිදුවන දේ අනිත්‍ය මිත්‍ය දුකාත්ම අල්ලගන්න නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය දුක්ඛාන. අන්නේ ධර්මයේ සරණින් මේ චෛතසික රෝගයන්ගෙන් අත මිදීම සඳහා තුබට මේ ධර්ම දේශනාව උතුෝගී වා කියන එකයි මගේ ප්‍රාර්ථනය. නවසන් කරමු අපි. කායික රෝග පිළිබඳ පැත්තක් පැහැදිලි කළා. රෝග තුනක් මුල් කාලේ තිබුණ නිසා නපුරු වෙන්න ධර්ම වෙන්න තමයි රෝග අටානුවක් වුනේ කියලා. තවදුරටත් නපුරු වෙනවා නම් ධර්ම නම් අටානුව දෙවි තුනක් නෙමෙයි 500ක් විතර වැඩි වෙන්නත් පුළුවන්. ඒ පාරේ සමාජයේ ගෙන යන්න යනවද මෙහෙවනවද මේ නිදහස් වෙනවද ඔබ සතුටුයි. ඉතින් මේ ධර්මයේ මේ දෙආකාර පෙරුම් අරගෙන කායික රෝගවලින් මිදෙන්නත් චෛතසික රෝගවලින් මිදෙන්නත් අදිස්ථාන කරගන්නා එක මතක් කරමින් ධර්මාන සාර්ථකව මෙතකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම පෙරුවන් සරණයි.